පක්ෂපාත මාත්‍ය දැන් මැරෙන මොහොතේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියොත් කියන ප්‍රශ්නේ කතා කරනවා. ඒ මැරෙනකම් එයා ඇලිලා ගැටිලා හිටපු ගැන කතා කරන්නේ නැහනේ. දැන් අද කාපු එක ගැන අපි කතා කරනවා. හැබැයි ඊයේ කාපු එක පෙරේද කාපු එකත් වටිනවා. ඊයේ පෙරේද කාපු නිසා තමයි අද කණ්ඩම ජීවතුන් වෙලා අතර හිටියේ. දැන් ගිය සතියෙම කෑවේ නැත්තම් හද මම කන්න කෙනෙක් නැහනේ. මම මැරිලානේ. එහෙනම් හද මම කන්නේ ගිය සතියෙම කාපු නිසා. අපි අවසාන මොහොතේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියාම නිවන් දකින්නවාද කියලා අපිට සැකයක් තියෙනවා. අපි හොඳ තැනකට යයිද කියලා සැකයක් තියෙනවා. හැබැයි අවසාන මොහොතේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියට ඒ මොහොත වෙනකම් ඇලිච්චේව ගැටිච්චේවට අනුව තමයි ඉපදෙන්නේ. මොකවත් හිතන්නේ නැතුව හිටියුණත් අර කර්මය කල්ලාතු සැකසিলা. භවයේ සැකසෙන්නේ අවසාන මොහොතට නෙමෙයි. එයා මේ දක්වා කරපු දේවල් වලට අනුව මේ මැරෙන මොහොත දක්වා එයා කරපු දේවල් වලට පොඩ පොඩ පොඩ භවය ඇදිලා ගෙයවල් හදනකොට එකපාරට බක් ගාලා වැටෙනවද ගෙයක්? එහෙම නැත්නම් ගඩොල ගඩොල උඩට ගිහිල්ලා ගේ හැදෙනවද? උඩට ගිහිල්ලා ගේ හැදෙන්නේ. ගලක් උඩ ගලක් ඉමින් ඉමින් බැඳිලා ගේ හැදෙන. ඒ වගේ තමයි ඊළඟ භවයේ මේ හැම මොහොතක් ගන්න පොඩ පොඩ හැදෙනවා. රාගේ වැඩි නෑ ටිකක් තිනවා. ඒකට අනුව ඊළඟ භවයේ හැදෙනවා. ලෝභය වැඩිපුර තිනවා. ඒකට අනුව ඊළඟ භවයේ හැදෙනවා. ද්වේෂය පොඩ්ඩක්වත් නෑ. අතුරු කවුරුත් නෑ. ඒ විදිහට පරිසරයත් එක්ක ඒක හැදෙනවා. බොහොම ලස්සනට හැමෝටම යහපත් දේ කළා. යහපත් දේ ලබන පරිසරය හැදෙනවා. මේ විදිහට මම මේ ජීවත් වෙන හැම පැයක් ගානේ මගේ ඊළඟ භවයට ඒක බලපාන. ඊළඟ භවයක සැකසෙනවා. මට තියෙන්නේ ගෙවල් ටිකක් කරගෙන ඊළඟ ගෙදරට පදිංචිනවා වගේ මේ කය අත්හැරිය අතන කයට ගියා. හැබැයි දක්ෂ ආර්ය කෙනා අර ගල් හැදෙන්නේ අර අදපු ගල ගල වුණා. ඇයි මේක මේ මායිමේ නෙමෙයි හදලා තියෙන පිට මේක ම අපට අදාළ නැහැ කියලා ගල් ටික ඔක්කොම ගලවනවා. ගලවලා අර ඇදිච්ච ගේ නැති කරලා දානවා. එයාට යන්න තැනක් නැහැ, ඉන්න තැනක් නැහැ. එයා පිරිනිවන් පානවා. අර ගොඩ නැගෙන භවය නිරෝධ කරන එක තමයි කරන්න එයා. ඒ භව නිර්මාණය වෙන හැම අවස්ථාවකම නිරෝධ කරනවා එයා. එයා ආර්ය කෙනෙක්. භවයේ නිර්මාණය වෙනවා නම් ගොඩ නගනවා නම් එයා අනාර්ය කෙනෙක්. එයා පැවැත්මට යන කෙනෙක්. ප්‍රතිනිවන් පාන්න කියන එක අපේ කැමැත්තට විය යුතු එකක් නෙමෙයි. තම තමන්ගේ කැමැත්තට විය යුතු එකක්. තමන් ප්‍රතිනිවන් පාන්න අකමැති නම් එයට කමටහන් වැඩෙන්නේ නැහැ. එයට වඩන්නත් බැහැ. තමන් කැමැති වෙන්න ඕනේ. අකමැත්තෙන් කැමැදීලා බලන්න අජීර්ණ වෙනවා. පාචනය වෙනවා. බඩේ කැක්කුම වෙනවා. අසනීප වෙනවා. කැමැත්තෙන් කාලා බලන්න පිළුණු වෙච්ච දේ ජීර්ණ වෙනවා. කැමැත්තෙන් කන්නේ ආසාවෙන් කන්නේ. පිළුණු වෙච්ච බත් රැට උයපුවා පිළුණු වෙලා වතුර දාලුන්ට දිය කළ කැමැත්තෙන් ලුණු ගෙඩියකුත් එක්ක වළඳලා බලන්න. උන්ට ජීර්ණ වෙනවා. ඇයි? කැමැත්තෙන් ගන්න යා. අකමැත්තෙන් ගත්තොත් හරියන්නේ ඒක වැඩෙන්නේ නැහැ. ඒ නිසා මම මේ භවයේ පිරිනුවම් පාන්න ඕනේ. මේ සසර දුකෙන් මං එතර වෙන්න ඕනේ. මගේ කෙලෙස් වලින් මං නිදහස් වෙන්න ඕනේ කියලා කැමැත්තෙන් බැස්සොත් එයාට කෙලෙස් නිරෝධ කරන්න පුළුවන්. නැත්නම් රාගේ නඩත්තු කරන්න යා. රාට රාගික දේවල් කල්පනා කරනවා උදේට සිල් ගන්නවා. දැන් ඒකෙන් වැඩක් තියෙනවද? හතරදී ආ රවණනවා මෛත්‍රී භාවනාව වඩනවා. දන් දෙනවා ඒක පාරට්ටු කර කර පිම්පතේ ලියා ගන්නවා. ඔව් වැඩෙන්නේ නැහනේ. වඩන ක්‍රමයක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. අල්ල ගන්න ක්‍රමයක්. නිරෝධ වෙන කෙනා කැමැත්තෙන් නිරෝධ වෙනවා. නිරෝධ නොවන කෙනා මොනවාරි ක්‍රමයකින් අරක අල්ල ගන්නවා. උපාසක මාත්‍යා මේ බිල්ඩින් හදනවා වාගේ නෙමෙයි මේ නිවන් දකින්නවා කියන එක. තට්ටු හතරට හදනවායි කියලා පල්ලෑයන් පටන් ගත්තා උඩටම හදාගෙන ගියා. නිවන් දකින්නවා කියන සෝවාන් වෙන්න වඩන එකක් නැහැ. සෝවාන් වෙන්න වඩන ක්‍රමෙමට කියන්නකො. කෙලෙස් නිරෝධ කරනකොට සෝවාන් වෙනවා. කෑම කනකොට බඩ පිරෙනවා. හැබැයි කෑම බඩ පිරෙන මෙච්චර කනවායි කියලා එහෙම කියන්න බෑ. ඇයි ඉතුරු වෙනවනේ? ඒක කා ගන්න බැරි වෙනවනේ. අපි කොහොම තීරණය කරන්නේ? දැන් වතුර පිපාසයට හරියටම මිලිලීටර මෙච්චරයි කියලා කාටද කියන්න පුළුවන්? කාටවත් කියන්න බෑනේ. බීගෙන යනකොට දැන් ඇති කියලා හිතනම නවත්තනවා. වතුර බොනවා පිපාසය සංසිඳෙනවා. කෑම කකා යනකොට බඩගින්න නිවෙනවා. කෙලෙස් නිරෝධ කරනකොට සෝවාන් වෙනවා. තව නිරෝධ වෙනකොට සකෘදාගාමී වෙනවා. තව නිරෝධ වෙනකොට අනාගාමී වෙනවා. ඔක්කොම නිරෝධ නම් රාහත් වෙනවා. හැබැයි රාහත් වෙන්න මේක වඩනවා කියලා මේකක් නැහැ. එතකොට දැන් ඒකත් ඉලක්කයක් වෙලානේ. ඒකත් ඵලයක් වෙලානේ. ඒකට කියලා වෙනම කමඨාණක් වඩනවානේ. දැන් ඒක උපාදානය කරගෙන රාත්ඵලයේ. රාත්ඵලයේ උපාදානය කරගෙන රාත්ඵලයේ බලාපොරොත්තු වෙනකොට දැන් රාත්ඵලයේ ලෝභයක් නඩත් වෙන්නේ නැද්ද? රාත්ඵලයේ අතරින් එපාය රාත් වෙන්න. දැන් ඒකත් අල්ලගෙන ඉන්නේ. රාත් වෙන්න කලින්ම රාත්ඵලයේ අල්ලගෙන යා. ඒකට ලෝභයි, ඒකට ආසයි, කෑදරයි. ඒ නිසා රාත් වෙන්න ඕනේ කියලා ඒක අල්ලගෙන උපාදානය කරගෙන තමයි වඩන්නේ. වැඩෙන්නේ නැහැ. කෙලස් ටික නිරෝධ කරන්න රාත්වල නිකන් නම් දෙන්නේ නැහැ. සෝවාන් වෙන්න කමටන්නේ. කෙලස් නිරෝධ වෙනකොට 125ක ද නිරෝධ වෙනකොට සම්මාදිට නිකන්පත් වෙනවා. සෝතාපන්න වෙනවා. වෙන්න දෙයක් නැහැ. කෙලස් නිරෝධ කරන්න. වැඩිලා තිබුණා නම් ඉක්මනට වැඩේ. වැඩිලා නැත්නම් දැන් වඩන්න. එනකොට කාලාහව නම් දැන් වැඩ පටන් ගමු. එනකොට කාලාවෙ නැත්නම් කාලා වැඩ පටන් ගමු. පොරෝගෙන නිදාගත්තා නිදාගෙන පෙරෙව්වත් පෙරවෙනව නම් සීතල දැනෙන්නේ නැත්නම් එච්චරනේ. කලින් පිළිල නැ දැන් පුරනවා. කලින් සිල් රැකලා නැ කමන්නේ දැන් ඉඳලා සිල් රකින්නවා. ඒ කාලේ මුකුත් කරේන කමන්නේ දැන් මේ කාලේ වර කරනවා. ඇයි තාම මැරිලා නැනේ මිනිස්සුත් බබේ තිනෝනේ. වඩන්න පුළුවන්. එක පාරමිතාවක්වත් පිළිල නැති කෙනෙකුට දැන් පුරන්න පුළුවන්. මේ දාන පාරමිතා පිළිලා නැබ්බත් හම්බෙන්නේ නැහැ යාට. ප්‍රශ්නයක් නැහැ. අනිත් අය දුන්නාම යට වළඳන්න පුළුවන්. අතින් කැවුවාම කැවෙනවා. හැබැයි එයා පින්ඩ පාති කියද හම්බෙන්නේ නැහැ. අයි පාරමිතා පිළිලා නැහැ. කිසිම කෙනෙක්ගෙන් අනුකම්පාව ලැබෙන්නේ නැහැ. කමන්නේ මම අනුකම්පාව දෙනවා අනිත් අයට. ලැබෙන්නේ නැහැ. කමන්නේ ලැබෙන්නේ නැති එක මන් දෙනවා අනිත් අයට. එහෙම හදා ගන්නවා ඊට. ඒ පරිසරය හදා ගන්නවා. සුදුසු ප්‍රදේශයේ බවට එයාව යා සකස කර ගන්නවා. සුදුසු ප්‍රදේශයක් අපට ලැබෙන්නේ නැත්නම් මේ ප්‍රදේශ අපි නිර්මාණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ ප්‍රදේශය තුලින් අපේ කටයුතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හැමදේම කමඨාන් වශයෙන් උපයෝගී කරගෙන මේ ඒක තුලින් අපි ගොඩ යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂකම නැත්නම් එයා ආර්ය මාර්ගේ වඩන්න සුදුසු නෑ. මේ දක්ෂකම තියෙන්න ඕනේ. තවත් කෙනෙකුට අපිට රාත් කරවන්න බෑ. මම තමන් විසින් රාත් වෙන්න ඕනේ.